2014 වසරේ පළවෙනි මාසේ 19 වෙනිදා භාවනා වැඩසටහන. කෙනෙක් නොවි දේශනා කරන්නම්, කෙනෙක් නොවි ශ්‍රවණය කරන්න. මේ කෙනා කියලා කියන්නේ පුජ්‍යලයක් ළඟ තියෙන, මම ඒකට කියන්නම් මවාගත් රඟපාන, රඟ දක්වන, මෙහෙයවන, සංස්කරණය කරන ලද එක්තරා ආකාරයකින් කිව්වොත් ඒකට කියන්න පුළුවන් කපටි බුන්දිය. කෙනෙක් කියන්නේ ඒකයි. කෙනෙක් හැටියට අහනවා කියලා අහනකොට අපිට සත්‍ය ඇහෙන්නේ නැහැ. ඒ වගේම කෙනෙක් හැටියට කියනකොටත් සත්‍ය කියවෙන්නේ නැහැ. සැබෑ සත්‍ය තියෙන්නේ අපේ බාහිර බුද්ධියේ ඥානයේ නෙමෙයි, තියෙන්නේ විවෘත මනසේ. එසා සද්ධර්මයේ දේශනා කරන කෙනෙක් මනස විවෘත කරලා ඒක දේශනා කරනවා. සද්ධර්මය ලබා ගන්න කැමති කෙනෙක් විවෘත මනසින් අහන්න ඕන. දැනුම රැස් කරද්දී නම් විවෘත මනසින් අහන්න උවමනාවක් නැහැ. දැනුම රැස් කරන්න පුළුවන්. ඒ ධර්ම අවබෝධයක් සඳහා කටයුතු කරන කෙනෙක් විවෘත මනසින් අහන්න ඕනේ. හේතුව කිසි දෙයක් සංගවල කිසි දෙයක් මගහැරලා යන්න බැරි කාරණයක් තමයි සිතත් එක්ක කටයුතු කිරීම. සිත හරියට මේ කටයුතු පිළිබඳව දන්න කියන කෙනෙක් වන නිසා සියලු දෙනාගේම අපේක්ෂාව බලාපොරොත්තු නිවන් දකින්න. නිවන් දකින්න කියන්නේ හිත දැවෙනවා, දැවෙන නිසා නිවනක් මට දැක ගන්න ඕනේ. අර මරණින් පස්සේ නූපදිනී ඉන්න එක නෙමෙයි, ජීවත්ව සිටියදීම නිවන් දකිනවා. නිවිච්ච තැනක් හිතේ දකිනවා. ඒකයි නිවන් දකිනවා කියන්නේ. නීවරණ නැති, ආවරණ නැති විවෘත මනස තමයි නිවන කියලා කියන්නේ. ආවරණය කරගෙන ඉන්නේ නිවන මතුවෙන්න දෙන්නේ නැතුව. සියලුම දෘෂ්ටි සංකල්ප ඉවත් කරනවත් සමගම නිරාවරණය වෙන්නේ, ආවරණ වලින් නිදහස් වෙන්නේ ඒ නිර්වාණය. මනස අපිරිසුදු කරගත්තේ අපිමයි. මනස පිරිසුදු කරගන්න පුළුවන්කම තියෙන්නේ අපිටමයි. මනස පිරිසිදු කිරීමම තමයි නිවන් දකින්නවා කියලා කියන්නේ. නිවන කියා දෙයක් වෙන නැහැ. මොනවයින්ද මනස අපිරිසිදු වෙලා තියෙන්නේ? රූප වලින්, ශබ්ද වලින්, ගන්ධ වලින්, රස වලින්, ස්පර්ශ වලින්, සිතුවිලි වලින්, දෘෂ්ටි වලින්, සංකල්ප වලින්, වචන වලින් මේ මනස අපිරිසුදු වෙලා තියෙනවා. ඒවා අතීත වශයෙන් කොටසක් පැමිණෙනවා, ඒකෙන් අපිරිසුදු වෙනවා. අනාගත වශයෙන් කොටසක් පැමිණෙනවා, ඒකෙන් අපිරිසුදු වෙනවා. වර්තමාන වශයෙන් කොටසක් පැමිණෙනවා, ඒකෙන් අපිරිසුදු වෙනවා. ඒ ටික ඉවත් කළොත් අපිරිසුදුයි කියන්න දෙයක් නැහැ. ඔය ගැටලු තියෙන වෙලාවට, ප්‍රශ්න තියෙන වෙලාවට හොඳට බලන්න තමා තමා සමග ජීවත් වෙන මොහොතක්ද කියලා. නැහැ. ඔබට ගැටලුවක් තියෙන ඕනම මොහොතක ඔබේ මනස දිහා ඔබ බලන්න, ඔබ ජීවත් වෙන්නේ ඔබේ මනස තුල නෙමෙයි විතර. ඔබ ජීවත් වෙන්නේ බාහිර පුජ්‍යලේගේ මනසක් එක්ක, ස්වභාවයක් එක්ක, කාරණයක් එක්ක. නිසා තමාට තමා තුලම රැඳෙන්න පුළුවන් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. තමා වෙනත් දෙයක් කෙරෙහි ගියාම තමයි ඒ தත්වේ පේන්නේ. දැනෙන්නේ. තමාට තමා තුල ජීවත් වෙන්න පුළුවන් නම් එතන ප්‍රභාස්වරයි. නමුත් මේ තමා කියන කෙනා බාහිර සංඥාවන් වලට, උපක්ලේශ වලට, බාහිර තියෙන අරමුණු වලට තමන්ගේ සිත ගිනිච්චාම මේ අරමුණු වල තියෙන ස්වභාවය දැනෙනවා. දැන් මෙතන ඉඳලා අපි කය අරගෙන ගියොත් එහෙම අතුරුගිරියට, කොළඹට මොකද වෙන්නේ? අන්න ඒ නගරයේ තියෙන ස්වභාවය අපිට දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේම අපි මනසත් බොහොම ප්‍රබාස්වරව තියෙන මනස අපි අරගෙන යනෝ යම් කිසි ප්‍රශ්නයකට, ගැටලුවකට, පුජ්‍යලේකට. එවිට ඒ පුජ්‍යලත්වයේ තුල තියෙන දේ, ඒ කාරණේ තුල තියෙන දේ උන් අපිට දැනෙන්න පටන් ගන්නවා. ඒක අපි දෘෂ්ටි කරගත්ත විදියට වෙන්නත් පුළුවන්. ඒ වගේම ඒ ස්වභාවය තුල තියෙන දේ අනුවත් වෙන්නත් පුළුවන්. එසා අප පුළුවන් තරම් අපි උත්සාහ කරන්න ඕන අපි තුල අප ජීවත් වෙන්න. අප තුල අප ජීවත් වෙන්න ඕනේ. බලන්න තමා තුල නැහැ කිසි ප්‍රශ්නයක්. තමා තුළ කිසිම ප්‍රශ්නයක් නැහැ, ගැටලුවක් නැහැ. තමා කියන කෙනා බාහිර රූපයක් කෙරෙහි, ශබ්දයක් කෙරෙහි, ගන්ධයක් කෙරෙහි, රසයක් කෙරෙහි, ස්පර්ශයක් කෙරෙහි ගියාමයි, සිතුවිලි කෙරෙහි ගියාමයි මේ ප්‍රශ්න ඔක්කොම ඇති වෙන්නේ. එතකොට රූප කියන්නේ බාහිරයක්, ශබ්ද කියන්නේ බාහිරයක්, ගන්ධ රස ස්පර්ශ සිතුවිලි අරමුණු දෘෂ්ටි කියන්නේ බාහිරයක්. ඒ බාහිර දෙයක ස්වરૂපයකට යන්න වෙනවා. දැන් ඉන්ද්‍රියන් පහෙන් හයෙන්ම කිලිටි කරනවා. මනස ඉන්ද්‍රියන් හයෙන්ට බැසගන්නේ නැතුව, මම මගේ ආත්මය කරගන්නේ නැතුව ඉන්න පුළුවන් නම් කිසිදු ගැටලුවක් උපදින්නේ නැහැ. ඉන්ද්‍රියන් හය ආත්මය කරගන්නේ නැතුව එන්න පුළුවන් නම් කිසිම ගැටලුවක් හටගන්නේ නැහැ. නිවීම කියලා දෙයක් අපි සෙව්වට හොයාගන්න බැරි දෙයක්. නිවීම කියන එක සොයන තැන වැසෙන දෙයක්. මේ ලෝකේ අනිකුත් ඕනම දෙයක් සෙව්වොත් හොයාගන්න පුළුවන්. අපි නොයෙකුත් නොයෙකුත් දේවල් සොයන නිසාම, එකතු කරන නිසාම, තැම්පත් කරගන්න නිසාම වැහිලා තියෙන දෙයක්. අපි සොයන එක නතර කරන්නේ යම් මොහොතකද, එතෙන්දී අපට නිවන තියෙනවා. සොයන එක නතර කරන්න යම් මොහොතකද, එතෙන්දී අපට නිවන තියෙනවා. එසත් සෙවීම නතර කරන්න මොනවද? සියල්ල. රූප සොයනවා, ශබ්ද සොයනවා, ගන්ධ සොයනවා, රස සොයනවා, ස්පර්ශ සොයනවා, සිතුවිලි, අරමුණු, වේදනාවල්, සංඥාවල්, සංකාර, විඥාන හොයනවා. සියලු සෙවීම් නතර කිරීමත් සමගම අන්න නිවන ලැබෙනවා. එහෙමනම් සොයලා ලබන්න පුළුවන් දෙයක් නෙමේ, සෙවීමෙන් තොරවීම නොසෑ ලබන්න පුළුවන් දෙයක්, දකින්න පුළුවන් දෙයක්. කොහොමද මේ තියෙන සිත තරණය කරන්නේ? ක්‍රියා කරන්නෙත් නෑ, රැඳී සිටින්නෙත් නෑ. එතකොට ක්‍රියා කරන්නෙත් නැත්නම් රැඳී සිටින්නෙත් නැත්නම් එතන කවුද ඉන්නේ? ක්‍රියා කරන්නෙත් නැත්නම් රැඳී සිටින්නෙත් නැත්නම් මෙතන කවුද ඉන්නේ? තමන් ක්‍රියා කරන්නත් එපා, රැඳී සිටින්නත් එපා. ඒක තමයි තමන්ට තියෙන නිවන. ඒක බුද්ධි කරගන්න තියෙන කාරණයක් නෙමෙයි, බාහිර ස්වභාව ලක්ෂණයකුත් නෙමෙයි, තමාගේ මනස තුල ඇතිවන ස්වභාවිකත්වය. ඒක පිළිකුලකුත් නෙමෙයි, ප්‍රියමනාප බවකුත් නෙමෙයි, සංඥාවකුත් නෙමෙයි, රූපේකුත් නෙමෙයි, වේදනාවකුත් නෙමෙයි, සංස්කරණය කරලා හදන බුද්ධියකුත් නෙමෙයි. සංස්කරණය කරන්න නම් ඒ තුළ රූප තියෙන්න ඕන. රූප නැතුව සංස්කරණය කරන්න බෑ. එහෙනම් අධ්‍යාත්මික සමස්ත විඥාන පද්ධතියේ නිහඬ බව, විඥානයේ තියෙන කිසිම උපාංගයක් ක්‍රියාත්මක නොකරන අවස්ථාව. දැන් අපේ මනස තුල තරහ ගන්න, ඒ වගේම මෛත්‍රිය, කරුණාව, ප්‍රේමය වඩන්න, පරිත්‍යාගශීලී වෙන්න, දෙයක් ලබා ගන්න, නොයෙකුත් අපි සිතුවිලි භාවිතා කරන්න ඕනේ. මේ අවස්ථාව කියලා කියන්නේ ඇලෙන්නෙත් නෑ, ගැටෙන්නෙත් නෑ, ලබන්නෙත් නෑ, දෙන්නෙත් නෑ. ඒ මොහොත මේ මොහොතේ අත්දකින්න. මේ ධර්මයෙන් කියන දේ මේ මොහොතේම අත්දකින්න. මනස තුල අත්දකින්න. විවෘත මනසින් ධර්මය ප්‍රායෝගික කරන්න. ඔබ නිවන සංඥාවෙන් දකින්ට එපා. නිවන ස්වභාවයෙන් දැනෙන්නට ඉඩ හරින්න. ඒක ප්‍රත්‍ය වෙනවා, දැනෙන්න පටන් ගන්නවා. ඒක දකින ස්වභාවයක් නෑ, දකින රූපයක් නෙමෙයි. නිවන දැනෙන්නේ කොහොමද? අර දැවීම නැති හේතුවෙන් නිවීමයි කියලා දැනෙනවා. තෝ නිවන කියලා දෙයක් නැහැ. දැවීම නැත්තේ කොතනද? එතන නිවීමයි. නැන් ඔබ දැවෙද්දි නිවින කෙනෙක් නිවනක් හොයන්න එපා. ඔබේ දැවීම දුරුවීමමයි නිවන. ඒ නිසා නිවන කියා දෙයක් නැහැ. ඔබ දැවෙනවා නම් දැවෙන්නේ මනසේ ස්වභාවයකට හසු වුණොත්. මනසේ කිසිම ස්වභාවයක් ඔබ මගේ කොට, මගේ ආත්මයේ කොට, මගේ ක්‍රියාව කොට, මගේ පිළිසරණ කොට, මගේ රැකවරණය කොට ගන්න එපා. අර කම්ම දායාදු, කම්ම බන්දු, කම්ම පටිසරණෝ කිව්වා වගේ මේ කර්මය, ක්‍රියාව පිළිසරණ කරගන්න එපා. දුක එහි තියෙන්නේ තමන්ම දුකට පමුණුවන ශක්තිය. පළඟැටියෙකුට එළියක් වගේ, ලාම්පුවක් වගේ. ඉතින් එහි තියෙන්නේ පළඟැටියෙකුට දුකක් පමුණුවන ශක්තියක්, ගිනි පෙල්ලක. ඒ වගේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. කෙටියෙන් මං කියන්නම් මහණෙනි, ඔබේ සිත තමයි ඔබ දුකට පමුණුවන කාරණය. පංච උපාදානස්කන්ධය කියන්නේ සිත. එහෙනම් සිතේ කිසිම ක්‍රියාකාරකමකට සම්බන්ධ නොවෙන්නේ. ඔබ මේ මොහොතේ, මේ මොහොතේ බලන්න, ඔබේ ඥානයෙන් ඔබ සිතේ ක්‍රියාකාරකමකට කම්ම බන්දු වෙනවද කියලා බලන්න, මිත්‍රයෙක් වෙනවද බලන්න, පිළිසරණ කරගන්න හදනවද කියලා බලන්න, පිහිට කොට කරගන්න හදනවද, මාවත ආත්මයේ බවට පත් කරගන්න හදනවද කියලා බලන්න. ඒ ඔබේ නිවීමට බාධාවක්. එය ආත්මය කරගන්නට කියෝ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන ආත්මය කරගන්නට එපා. ගන්නට එපා. එය ස්පර්ශ කරන්නට එපා. ඇස, කන, නාසය, දිව, ශරීරය, මන ස්පර්ශ කරන්නට එපා. බලන්න ඔබට මොනතරම් සහනශීලී විවේකයක් ලබන්න පුළුවන්ද? ඇස ස්පර්ශ කරන්නේ රූපවල ගැටලු නෑ. කන ස්පර්ශ කරන්නේ ශබ්දවලින් අහපු දේවල් ඔස්සේ එන සංඥා හේතුවෙන් ඇතිවෙන ගැටලු නෑ. නාසය ස්පර්ශ කරන්නේ ගඳ සුවඳ වලින් ඇතිවෙන ගැටලු නෑ. දිව ස්පර්ශ කරන්නේ රසවලින් ඇතිවෙන ගැටලු නෑ. කය ස්පර්ශ කරන්නේ දැනීම් නිසා ඇතිවෙන ගැටලු නෑ. සිත ස්පර්ශ කරන්නේ සංකල්ප නිසා, දෘෂ්ටි නිසා ඇතිවෙන ගැටලු නෑ. චිත්ත විවේකය හට ගන්නෝ. ඒ විවේකය තමයි අපි භාවිතා කළ යුත්තේ, බහුලව වැඩිය යුත්තේ. එයයි චේතෝ විමුක්තිය කියලා කියන්නේ. සිත සංසිඳෙනවත් සමගම ඔබට ඉතුරු වෙන්නේ ආශ්වාස ප්‍රාශ්වාසයේ පමණයි. ඒ ආශ්වාසය ප්‍රාශ්වාසයේ තුලද නොඇලී සිටිනවා. ඒක ස්වභාවයක් කොට ගන්නවා. එය ගණන් කරන්නවත්, එය දිග හුස්ම, කෙටි හුස්ම වශයෙන් බලන්නවත් යන්නේ නැහැ. හැබැයි මනස නිවැරදිවම නිදහස් වූවාට පසු වෙන වැඩක් නැති නිසා කායගත සති ස්වභාවය දැනෙන්න පටන් ගන්නවා. කායගත සති ස්වභාවය කියලා වුමනාවෙන් සතිය පිහිටවීමක් නැහැ, ස්වභාවයක් වශයෙන් දැනෙන්න පටන් ගන්නවා. ඒ දැනෙන්න පටන් ගැනීම තුල මනාව දිග හුස්ම, කෙටි හුස්ම, හදවතේ ගැස්ම, ශරීර ඉරියව් ආදී මනාව දැනින්න පටන් ගන්න ඔය බලන්න උවමනාවක් නැහැ. ඒ ස්වභාවයක් කොට දන්නවා එයද අතහැර සිටිනවා. ආස්වාසය අතහැරලා ප්‍රාස්වාසයත් අතහැරලා දීර්ඝ හුස්මත් අතහැරලා කෙටි හුස්මත් අතහැරලා ශරීර ඉරියව් ස්වභාවයත් අතහැරලා සිටිනවා. කවුද සිටින්නේ? පුජ්‍යලේක් නැති දැක්ම. කවුද සිටින්නේ? අතීතේක අනාගතේක වර්තමානයේක නොසිටින ඉන්ද්‍රිය සංඥා නැති ස්වභාවිකත්වයයි. වඩන්නේ කවරක්ද? ස්වභාවයයි. ස්වභාවය anu කවරක්ද? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නැත. එයයි ස්වභාවය. එව නැති අවස්ථාව. අපි විසින් හදන දෙයක් තමයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හදනෝ. ඒ වගේම රූප වේදනා සංඥා සංඛාර විඥාන නැති తত্ত্বය. ඒ තමයි ස්වභාවය. අස්වාභාවිකත්වය කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන අපි විසින් සංකල්පනය කරන ලද ශක්තිය. එහෙනම් ඒවා නැති. පාදාන පහනේ, ඉන්ද්‍රිය පහනේ, අතීත අනාගත වර්තමාන නැහැ. කරන්නේ කරවන්නේ නැහැ. දැනීමක් පමණයි. ඒ දැකීමක් නොවේ. දැනින්නේ පුජ්‍යලයකට නොවේ. විශේෂයෙන් අවබෝධයට පාත්‍ර වෙච්ච අයට මේක නිවැරදි විදියට වැටහෙනවා. අනිකුත් අයට පුජ්‍යලත්වයේ භාවනාවක් හැටියට වැඩෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මුලින් දර්ශනයට පත් වෙච්ච අයට ඊටාම වැදගත් කොටස. ජීවිතේක මිනිස්සෙක් දුක් දෙකක් විඳිනවා. එකක් තමයි දුක වැඩි කරගන්නට දුක් විඳිනවා. අනිත් එක තමයි දුක නැති කරගන්නට දුක් විඳිනවා. කටුවක් ඇනෙද්දී වේදනාවක් වගේම ඔබ දන්නවා කටුවක් ගලවද්දිත් වේදනාවක් හටගන්නවා. කටුවක් ඇනෙද්දී ඇතිවන වේදනාව බොහෝ වේදනාවන් වලට හේතුකාරකයි. එහෙත් කටුවක් ගලවද්දී සිදුවෙන වේදනාව බොහෝ සැනසිල්ලට හේතුකාරකයි. එනිසා ඔබ දැඩි වීරියෙන් ඔබගේ සිත තුළ තිබෙන කටු ගලවන්න, වේදනා උසුලන්න, දරා ගන්න. සිත බොහෝ කාලයක් කැමති සිටපු තැන අතහැර යනකොට සිතෙහි ඇති වෙන්නේ යම් ආකාරයක කම්පන වේගයක්. නමුත් අපි තේරුම් කරගන්න ඕන අතහැරීම තුල සිදුවෙන වේදනාව අපිට බොහෝ සැනසෙල්ලට හේතුයි. එබැවින් කටුවක් ගැලවීමේදී තියෙන වේදනාව ඔබ සුවයකට හේතුවක් හැටියට, සැනසීමට හේතුවක් හැටියට දරාගෙන එයට වීරය කරන්න. ඔබේ සිතේ තියෙන අර තමන්ගේ සිත ප්‍රපාතයට හෙළවන රූප වලින්, සංඥා වලින්, සංකාර වලින්, විඥාන වලින්, එහෙම නැත්නම් කෙලෙස් වලින් නිදහස් කරන්න. පුජ්‍යලත්වය කියන්නේ කෙලෙසයක්. පුජ්‍යල ඥානය කියන්නේ කෙලෙසයක්. පංච උපාදානස්කන්ධය කියන්නේ කෙලෙස්. ඇස කන නාසය ආදී කියන්නේ කෙලෙස්. අතීත අනාගත වර්තමාන කියන්නේ කෙලෙස්. ඒව නැත්නම් ඔබේ සිත කෙලෙසෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපිරිසුදු වෙන්නේ නැහැ. අපිරිසුදු කරන සියල්ල බැහැර කරන්න. ඔබට අරමුණු කරගන්න තියෙන්නේ අරමුණක් නැති අවස්ථාවයි. ඔබට අල්ලා ගන්න තියෙන්නේ අතහැරීමයි. ඔබ ජීවත් විය යුත්තේ ජීවිතයෙන් තොරවයි. ස්වභාවයේ පමණක් ඉතුරු වෙන්නට ඉඩහැර අනිත් සියල්ල අතහරින්න. නොඇලීම අල්ලා ගන්න. කිසිවකට ඇලීමට හෝ ගැටීමට හෝ පාත්‍ර නොවීම, නොබැලීම, එහෙම නැත්නම් නොවැලීම අල්ලා ගන්න. යත් නොහෙර අල්ලා ගන්න. නොවැලීම අල්ලා ගන්නට පුළුවන්කම තියෙන්නේ පුඤ්ජලත්වයෙන් ඉවත් වන කෙනාටමයි. පුඤ්ජලත්වයෙන් තොරවයි නොවැලීම අල්ලා ගන්නට පුළුවන්. ඒ සඳහා වීරිය, කරන්න. එය වීරිය ප්‍රහාණය කිරීමයි. ඒ සඳහා සතිය ඇති කරගන්න. එය සතිය ප්‍රහාණය කිරීමයි, සතිය දුරු කිරීමයි. එය තදින් ග්‍රහණය කරන්න. එය සියලු ග්‍රහණයන්ගෙන් දුරු වීමයි. සියල්ල අතහැරීමට වීරිය කරන්න. ඒ වීරියද අතහැර යාමයි. ගත සංසිඳවමින්, සිත සංසිඳවමින් අතහරින්න. ඔබ තුල ඇති මමත්වයේ කටුව ගුලා දමන්න. එවිට ඇතිවෙන වේදනාව වීරියෙන් දරා ගන්න. එවිට ඇතිවෙන වේදනාව වීරියෙන් දරා ගන්න. සියලු ක්‍රියාකාරකම් වලින් නිදහස් වන්න. කාලත්‍රයෙන් නිදහස් වන්න. අතීතයෙන්, අනාගතයෙන්, වර්තමානයෙන් නිදහස් වන්න. සැප වේදනාවෙන්, දුක් වේදනාවෙන්, උපේක්ෂා වේදනාවෙන් නිදහස් වන්න. ඇසෙන් නිදහස් වන්න, කනෙන් නිදහස් වන්න, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනෙන් නිදහස් වන්න. රූපයෙන් නිදහස් වන්න, වේදනාවෙන් නිදහස් වන්න, සංඥාවෙන් නිදහස් වන්න, සංකාරයෙන් නිදහස් වන්න, විඥාණයෙන් නිදහස් වන්න. බලන්නේක් නැති, කරන්නේ කරවන්නේක් නැති අපූර්ව දහම ඔබ ප්‍රත්‍යක්ෂ කරගන්න. ඔබ ඉක්මවා යන මොහොතේ ඔබ එම ධර්මය ස්පර්ශ කරනවා ඇති. මම යන හැඟීම, දැකීම, වචනය අත්හල මොහොතේ ඒ හාත්පස නිදහස ඔබ අත්විඳිනවා ඇති. ඒ අත්විඳින්නේ ඔබ නොවේ, වෙනාන් කෙනෙක්ද නොවේ. ඒ දහම අත්විඳින්නේ ඔබද නොවේ, වෙනාන් කෙනෙක්ද නොවේ. ඔබ යම් බැඳීමක සිටිනවද, ඒ තාක් ඔබට එම බැඳීමෙන් යම් වේදනාවක් ඇති කරනවා ඇති. ඔබ යම් මොහොතක යම් බැඳීමකින් නිදහස් වෙනවාද, එවිට එම වේදනාවල් තුරන් වෙනවා ඇති. පූර්ණ නිදහස් වූ මනස වේදනාවෙන් තොරයි, පීඩන වලින් තොරයි, කෂ්ටන වලින් තොරයි. යම් මානසික පීඩනයක් ඇති වේද, එය බැඳීමක් හේතුවෙන්. එම බැඳීමෙන් නිදහස් වීමෙන් ඔබගේ සිතට, ගතට සැහැල්ලුවක් දැනෙනවා ඇති. යම් වේදනාවක් දනවනවද, ඒ මොහොතේ ඔබ හඳුනා ගන්න, ඔබ බැඳීමකයි සිටින්නේ, ඔබ ගැටීමකයි සිටින්නේ, ඔබ උපේක්ෂාවකයි සිටින්නේ. වේදනා සංසිඳ වෙනවද, ඒ ඔබගේ බැඳීම් වලින් නිදහස් වීමයි. බැඳීම් විරහිත වූ තැන පීඩන, වේදනා, ඇලීම්, ගැටීම් නැත. අල්ලා ගැනීමෙන් නිදහස් වන්න. එය තදින් අල්ලා ගන්න. ඔබේ අධ්‍යාත්මය තුල කිසිදු ස්වභාවයක් අල්ලා ගැනීමෙන් තොරවන්න. නොකර සිටින්න. ඔබේ අධ්‍යාත්මයේ කිසිම ස්වභාවයක් අල්ලා ගැනීමෙන් වළකින්න. එය තදින් අල්ලා ගන්න. අධ්‍යාත්මය තුළ තිබෙන කිසිදු ස්වභාවයක් අල්ලා ගැනීමෙන් වළකින්න. අල්ලා ගන්න එපා. ඔබේ අධ්‍යාත්මය තුළ තිබෙන කිසිම ස්වභාවයක් අල්ලා ගන්න එපා. ඔබේ මනස තුළ තිබෙන කිසිම ස්වභාවයක් ඔබ අල්ලා ගන්න එපා. එය තදින් අල්ලා ගන්න. එයත් නොහැර අල්ලා ගන්න. ඔබ මේ මොහොතේ සිටින්නේ ඔබගේ අධ්‍යාත්මය තුළයි. ඔබ මෙහෙයවන සියලු ක්‍රියාපද්ධතියන් අදාළ වන්නේද අධ්‍යාත්මයටයි. එබැවින් ඒ අධ්‍යාත්මය තුල පවතින මේ මොහොතේ ක්‍රියාවලියේ සිට කිසිදු දෙයක් ග්‍රහණය කර නොගන්න. එය මනාව තේරුම් ගැනීමට උත්සාහවත් වන්න. පූර්ණව පැතිරුණු බුද්ධියකින් ඥානයකින් ඔබේ අධ්‍යාත්මය තුළ ඇති සියලු ගැටලු නිදහස් කරන්න, ග්‍රහණය කර නොගැනීමෙන් ඔබට නිදහස ලබන්නට පුළුවන්. ප්‍රශ්න සහිත පිළිතුරු ඉවත් කරන්න. පිළිතුරු ඉවත් කරන්න, ප්‍රශ්න ඉවත් කරන්න. ඔබ ප්‍රශ්නත් පිළිතුරුත් නැති පුජ්‍යලේක් නොවන ක්‍රියාවකින් තොර වූ කෙනෙක්, භාවාත්මක ගුණයකින් තොර වූ කෙනෙක්, ස්ත්‍රියක් පුරුෂයෙක් නොවන කෙනෙක් බවට පත්වන්න. වෙන අන් කෙනෙක්ද නොවන්න. සියලු ගති ලක්ෂණ වලින් ඉවත්ව මනුෂ්‍ය ගතියේදී ගතියෙන්ද තොරව වාසය කරන්න. සියලු ගති ලක්ෂණ වලින් ඉවත්ව මනුෂ්‍ය ගතියෙන්ද, ස්ත්‍රී ගතියෙන්ද, පුරුෂ ගතියෙන්ද ඉවත්ව වාසය කරන්න. ස්වභාවයේ යම් දෙයක් අනුගමනය කරයිද එයට ඉඩ හරින්න. මියයිද මරණයට ඉඩ හරින්න. දියවියයිද එයට ඉඩ හරින්න. ඔබ ගසාගෙන යයිද එයට ඉඩ හරින්න. ඔබට අයිති කිසිවක් නැත. එය ධර්මතාවලට අයිති. ධර්මතා අනුගමනය කරන්නේ ධර්මතාවල ස්වභාවයයි. එබැවින් ඔබට අයිති නැති දේවල් ග්‍රහණය කිරීමෙන් වළකින්න. ඔබට අයිති නැති සියල්ල, සැබවින්ම සියල්ලම ඔබට අයිති නැත. ඔබ අධ්‍යාත්මයේ පුරවාගෙන සිටින්නේද ලෝකයට අයිති දෙයක්. ඔබ ශරීරයේ තුලද ගොඩ ගසාගෙන සිටින්නේ ලෝකයට අයිති දෙයක්. ඔබට අයිති යම් දෙයක් ඇද්ද, ඒ තමයි කිසිවක්ම අයිති නැති බව පමණයි. එයයි ඔබට අයිති එකම දහම. මට අයිති එකම දහම. මම නොවීමයි මාහට ඇති එකම දහම. මම නොවීමයි මාහට ඇති එකම දහම. රැයක් දවාලක් නොමැතිව වාසය කරන්න. පැය 24ක කාලයක් නොමැතිව වාසය කරන්න. අතීතයක් නොමැතිව වාසය කරන්න. අනාගතයක් නොමැතිව වාසය කරන්න. වර්තමානයක් නොමැතිව වාසය කරන්න. නොවැළීමෙන් වාසය කරන්න. නොගැටීමෙන් වාසය කරන්න. පුජ්‍යලේකු නොවී වාසය කරන්න. පුජ්‍යලේකු නොවී, කෙනෙකු නොවී වාසය කරන්න. පුජ්‍යලේකු නොවී, කෙනෙකු නොවී වාසය කරන්න. කෙනා පුජ්‍යලයා දියවි යන්නට ඉඩ හරින්න. අතහැරෙන්නට ඉඩ හරින්න. පුජ්‍යලත්වයේ ගසාගෙන යන්නට ඉඩ හරින්න. සියල්ල අතහැරීම යනු සියල්ල යන වචනයද සමග අතහැරෙන්නට ඉඩ හරින්න. අතහැරීම යනු ක්‍රියාව අතහැරීමයි. අතහැරීම යනු අතහැරීම ද අතහැරීමයි. ඒ සියල්ල අතහැරීමයි. සියල්ල අතහැරීම යනු ක්‍රියාවෙන් නිදහස් වීමයි. වීරයෙන් නිදහස් වීමයි. කාලයෙන් නිදහස් වීමයි. ස්ත්‍රී භාවයෙන් නිදහස් වීමයි. පුරුෂ භාවයෙන් නිදහස් වීමයි. සියලු භාවාත්මක ගුණයන්ගෙන් නිදහස් වීමයි. ඒ වේදනා රහිතයි, වේදනා නැත. ඒ දුක් රහිතයි, එහි දුක් නැත. එහි සංඥා නැත, සංඥා නිරෝධයි. එහි සමාධි නැත, එහි සමාධි නිරෝධයි. එහි ප්‍රඥාව නැත, එහි ප්‍රඥා නිරෝධයි. එහි දෘෂ්ටි නැත, එහි දෘෂ්ටි නිරෝධයි. එහි සංකල්ප නැත, සංකල්ප නිරෝධයි. එහි වචන නැත, වචන නිරෝධයි. සිතේ ඇති වෙච්ච ගැටලුවකට බලන්න ඕන මේක මට දේශනාවක් තුළ විසඳුමක් දීලා තියෙනවද? ඒකට තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. ඒකට මෙතෙන්ට ගැලපුවාම හරි මේ ප්‍රශ්නේ දැන් නිෂ්ප්‍රභා වෙනවා. නැති වෙලා යනවා. දුර වෙලා යනවා. එනිසා ප්‍රශ්න ධර්මයට ගලපන්න ගලපනකොට ප්‍රශ්න විසඳෙනවා. ඒකයි තියෙන්නේ ධර්මයට ගලපන්න. ඔබට ඇති වෙන ඕනම ප්‍රශ්නය ධර්මයට ගලපන්න, ධර්මයට ගලපනකොට ප්‍රශ්නේ විසඳෙනවා. ඒකයි යෝනිසෝ මනසිකාරය අවශ්‍ය, ධම්මානුධම්ම ප්‍රතිපත්තිය අවශ්‍ය. ඒකයි සියලු ප්‍රශ්න දුරු කරන දෙයක් තමයි ලෝකෝත්තර ධර්මය, ශ්‍රී සද්ධර්මය. ඒ ශ්‍රී සද්ධර්මයට පුළුවන් ලෞකික ලෝකයේ තියෙන ඕනම ප්‍රශ්නයක් දිය කර හරින්න, දුරු කරන්න පුළුවන්. ඔබට තියෙන්නේ දහමට ඔබේ ප්‍රශ්නේ ළඟා කරවන එක පමණයි. ඇඳලෙනි දහමට ඔබේ ප්‍රශ්නේ ළඟා කරන්න. අපි උදෑසන ඉඳලම ධර්මයේනේ කිව්වේනේ, ඒ ධර්මයට ඔබේ ප්‍රශ්නේ ළඟා කරවන්න. ඊළඟට එහි විසඳුම තියෙනවා. ඒක අපිට අවශ්‍ය කරන්නේ ප්‍රශ්නයක් කියන්නේ හිතේ ඇතිවන යම්කිසි කුතුහලයක්, විචිකිච්ඡාවක්, පීඩනයක්. ඒ පීඩනේ මැකිලා ගියාට පස්සේ අපි කියනවා ප්‍රශ්නය නෑ කියලා. ප්‍රශ්නයක් කියන්නේ වචන ටිකක් නෙමෙයි. ඇත්තෙන්ම කියතොත් පීඩනය. දැන් පීඩනයක් වෙච්ච රූපේ තමයි ප්‍රශ්නේ. පීඩනයක් වෙච්ච වචනේ තමයි ප්‍රශ්නේ. නැත්තම් ශබ්දකෝෂේ වචන කොච්චර තිබ්බත් අපිට ප්‍රශ්නය නෑ. මිනිස්සු මොන වචන කතා කරත් අපිට ප්‍රශ්නයක් නෑ. ඇත්තෙම පීඩනයක් තමයි ප්‍රශ්නයක් කියලා කියන්නේ. ඒ ඕනෑම පීඩනයක් ධර්මයේ සමීපයට ගෙන එන්න. ධර්මයෙන් ඒ දෙස බලන්න. ධර්මානුකූලව ඒ සිත හැඩගස්වන්න. ඒ ප්‍රශ්නේ මැකෙනවා. දුරු වෙනවා. කොයි වගේද? හිරු දකින අඳුර වගේ. හිරු විසින් යම් තැනකට ආලෝකය පතිත වේද එහි අන්ධකාරය දුර වෙන්නාසේ. මොකද වෙන්නේ? අන්න අන්ධකාරය දුර වෙනවා වගේ ප්‍රශ්න පීඩන ඔබ තුලින් නැති වෙලා යනවා. සාපේර බාහිර ක්‍රමවේදයකට වැඩි යොදලා ගන්න යම්කිසි ආකාරමය විදියකට තේරුම් අරගෙන බුද්ධිමය වශයෙන් හැඩගස්වන විදියට වඩා මේක ඊටාම ධර්මයට සමීප වෙන්න හොඳ වේගවත් මාර්ගයක් බවට පත් වෙනවා. හ්ම්. අර බාරණ පරණ විදියටම අපි මනස හැඩගස්සන එක දෙකරන්නේ උපණ්ඩායෙන්දලාම මනස හැඩගස්සනවා. මරණකම්ම කරන්නේ අපි දෘෂ්ටි මාරු කළා. සංකල්ප මාළු කරා. හැබැයි තාම ඉන්නේ සංකල්ප වල. දෘෂ්ටි මාරු කළා. තාම ඉන්නේ දෘෂ්ටි වල. වචන මාරු කළා. තාම ඉන්නේ වචන තුල. වේදනාවන් මාරු කළා. ඈ මාරු කළාද? තාම ඉන්නේ වචන තුල. ඒකයි තියෙන්නේ. නිසා ඒවයින් නිදහස් වෙන තුරු එහෙම අපි දෘෂ්ටි මාරු කළා, වචන මාරු කළා, සංකල්ප වේදනා මාරු කළා, නිදහසක් ලැබෙන්නේ නැහැ. ඒ සංස්කාරවලින් සංස්කාරවලට යන්න එපා. සංකල්පවලින් සංකල්පවලට යන්න හදන්න එපා. සංකල්ප නිරෝධ කරන්න. වචනවලින් වචනවලට යන්න එපා. වචන නිරෝධ කරන්න. වේදනාවෙන් වේදනාවකට මාරු වෙන්න එපා. නැති කරා. ආගමෙන් ආගමට මාරු වෙන්න එපා. සියලු ආගම් මත හැරලා ගන්න. ජාතියෙන් ජාතියට මාරු වෙන්න එපා. සියලු ජාතීන් අත හැරලා ගන්න. ස්ත්‍රිය පුරුෂයෙක් වගේ වෙන්නවත්, පුරුෂයා ස්ත්‍රියෙක් වගේ වෙන්නවත් උත්සාහ කරන්න එපා. මේ නිදහස් දහම තියෙන්නේ ප්‍රඥාවන්තයන් උදසායි. මේ ධර්මයේ ඇහෙන්නේ ලෝකේ අති දුර්ලභ වූ පිරිසකට පමණමයි. අති දුර්ලභයි. අති දුර්ලභ වූ පිරිසකට පමණමයි. හොඳට බලන්න මේ සමාජය තුළ මේ වචන ටික ඇහෙනවද කියලා. මෙවැනි සම්‍යක් ධර්මයක් ලෝකේ ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ පුජ්‍යලයකට දැඩි කරනවා. පුජ්‍යල ආගමකට දැඩි කරනවා. ජාතිකත්වයක් දැඩි කරනවා. වාර්ගිකත්වයක් දැඩි කරනවා. ආගමික දෘෂ්ටියක් දැඩි කරනවා. මේ මනස ලිහිල් කරන ප්‍රතිපදාව මනෝවිද්‍යාත්මකානුකූලව මනසට ඇති වෙන ආකාරය, මනස පටලැවෙන ආකාරය, ඒකේ නිදහස් වෙන ආකාරයේ ස්වාධීන පැහැදිලි කිරීමක් කරන්න. මේක දෘෂ්ටියක් නෙමෙයි. මේක සංකල්පයක් නෙමෙයි. මේක දහමක් නෙමෙයි. මේක දේශනාවක් නෙමෙයි. අපි දේශනාව ආරම්භ කළේ කොහොමද? පුජ්‍යලයක් නැතුව දේශනා කරන්න. පුජ්‍යලයක් නැතුව ශ්‍රවණය කරන්න. අර බාහිරින් හදාගත්ත මම ඒකට කියන්නේ කපටි බුද්ධිය. ඒක අයින් කරන්න. ආගමික, ජාතික, වාර්ගික හදාගත්ත රංගන බුද්ධිය ඒක අයින් කරලා දාන්න. විවෘත මනසටපත් වෙන්න. එයි වැරදිත් ඇති, හරිත් ඇති. හරි හරි විදියටම තිබුණාවි, වැරදි වැරදි විදියටම තිබුණාවි. වැරද්දක් තියෙනවා නම් ඒ වැරද්ද අපි හදා ගන්න ඕන. ඈ ඒකයි තියෙන්නේ. දැන් ඇගේ තුවාලයක් තිබුණාම රෙද්දෙන් වහගෙන හිටියාම හරියනවද? හරියන්නේ නැහැ. ඒකට බෙහෙත් කරන්න ඕන. ඒ වගේම සිතේ හරි අඩුවක් තියෙනවා නම් ඒක වහගෙන ඉඳලා වැඩක් නැහැ. අර කපටි බුද්ධියේ ඒ වසාගෙන ඉන්න එකට කියන්නේ කපටි බුද්ධිය කියලා. ඒ වසාගෙන ඉන්නට අවශ්‍ය කරන්නේ ඒක විවෘත කරන එක, සනීප කරගන්න ඕන. ඊට පස්සේ ගැටලු නැහැ. ප්‍රශ්න නැහැ. තමාට ප්‍රශ්න නැත්තම් ලෝකයට ප්‍රශ්න තිබුණොත් අපිට ප්‍රශ්නයක් නැහැ. ලෝකය ප්‍රශ්න දැම්මත් ප්‍රශ්නයක් නැහැ, ලෝකයට ප්‍රශ්න තිබුණත් ප්‍රශ්නයක් නැහැ, තමන්ට ප්‍රශ්න නැත්තම්. තමන් කැඩපතක් වගේ වෙන්න. කැඩපතක් හැම දෙයක්ම පරාවර්තනය කරනවා. ආලෝකයක් ගහලා ප්‍රතිදමණය වෙලා තමන් දිශාවට ආයෙනවා. රූපයක් ඉස්සරහට යන්න තරම් වැටෙනවා. ලෝකේ හිටපු විකට නළුවෙක් කියලා තිබුණේ කැඩපත මගේ හොඳම මිත්‍රයයි, හේතුව කැඩපත මම අඬනකොට hina වෙන්නේ කියලා. කැඩපත මම අඬනකොට hina වෙන්නේ කියලා. කවුද විකට නළුව? අර විදේශ රටක කෙනෙක් 아무තු විදියට ඇවිදින්නේ. මේ තුන ඉස්සර රවුලක් තියෙන්නේ. ඈ චාලි චැප්පින්, එයා තමයි කියලා තියෙන්නේ. එයා අඬනකොට කන්නාඩි හිනා වෙන්නේ නැහැලු, මිනිස්සු ඔක්කොම හිනා වෙනවලු. එයා අඬනකොටත් මිනිස්සු හිනා වෙනව, කන්නාඩි විතරක් හිනා වෙන්නේ නැහැ කියලා කියනවා. කරක් මිනිස්සු එහෙම ඒ විහිළු ඒ කටයුතු කරන්නේම හිතේ තියෙන යම්කිසි දුකක්, ඒ දුකක් මත තමයි. ඒ වගේ කැඩපතක් වගේ වෙන්න ඔබ ධර්මයේ තවාරතයකින් කියන ධර්මයේ කැඩපතක් කරගන්න. ඒ කියන්නේ දහම දෙහා බලලා තමන්ගේ හිත හදා ගන්න. දැන් දහම දිහා බලලා හිත හදා ගන්න කිව්වහම ඔය ඇත්තෝ ගිහිල්ලා ඔය තියෙන ආගන් නාලිකා ටික ඕපන් කරගෙන ඔන් කරගෙන බලාගෙන ඉඳලා කරන්න යන්න එපා. ඒවයි තියෙන්නේ දහමක් නෙමේ, අන්ධානුකරණ මතවාද ටිකක්. ඇත්තත් කියනෝ බොරුත් කියනෝ පටලැවිලි ගොඩයි. දැන් මම බලාගෙන ඉන්නකොට මට පුදුම වෙලාවකට hina යන වෙලාවකට ඇඬෙනවා. මේ දෙක වෙන මොකද හේතුව? බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා පටබල් බොරුවක් කියනකොට කොහොමද වැඩේ? අනවබෝධයෙන් ඈ බුදුහාමුදුරුවෝ හිටියනම් ඒ මොකද වෙන්නේ? පාර්ලිය වනයේට නෙමෙයි හිමාල වනයේට වඩිනවා. ඒ ඇයි දෙයියනේ අනවබෝධයෙන් විද්‍යාවට ප්‍රඥාවට ලෝකයට හදවතට ගැළපීමක් නැතුව ඕක හොඳ බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා මිනිස්සු කියලා මුලා කරනවට වැඩිය හොඳයි ඒගොල්ලෝ බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා අහවල් පොතේ ලියලා තියෙනවා. ඒ ලියලා තියෙන දේ බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා මට තේරෙන විදියට මම කියනවා. හොඳම ක්‍රමය ඒක. ඈ බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා අහවල් පොතේ අහවල් තැන මේක ලියලා තියෙනවා. ඒකත් මට තේරුණ විදියට මේ මං කියනවා. අන්න එහෙම කිව්වනම් එයාට ওই පාපයෙන් මිදෙන්න පුළුවන්. එහෙම නැතුව මේක බුදුහාමුදුරුවෝ කිව්වයිම කියලා අධර්මයක් ප්‍රකාශ කළොත්. පොඩි දෙයක් ඇති, ඒක තියෙනවා. ධර්මයේ තියෙනවා. පෙළ දහමේ ධර්මයේ තියෙනවා. විනාශ කරේ කවුද? අමු පුතඥන අර ඉන්දියාවෙන් ආපු එක්තරා ජාතකේ. ඔහු අන්තෝ ජටා බහි ජටා වලින් පටන් අරගෙන ඇත්තෙන්ම අන්තෝ ජටා බහි ජටා කරලා ගියා. තහාමුදුරුවෝ ගැට පිට ගැට වැටලා තියෙන එක්කෙනෙකුටවත් ලියා ගන්න බෑ. අපිට වුණා මේක ලියන්න පටන් ගත්තොත් කොතනින්ද ලිහලා ඉවර කරන්න කියන තරමට ලිහන්න ඒ තරමට ගැට දාලා තියෙනවා. ලේසි පාසු කෙනෙකුට ලියා ගන්න බෑ. ඇත්තනේ බලන්න සමාජයේදී හාමුදුරුවෝ ගැටවල, දායකයෝ ගැටවල යාඥාවේ විතරයි ඉන්නේ. බුදුහාමුදුරුවෝ ශ්‍රේෂ්ඨයි කියේ බුදුහාමුදුරුවෝ ශ්‍රේෂ්ඨ කරන්න නෙමෙයි ඔබලාට තියෙන්නේ. දැන් හැම ආගමක්ම කරන්නේ ඒකනේ, තමන්ගේ ශාස්ත්‍රවරයා උඩින් තියන්න හදනවා. නේ කතෝලිකයෝ කතෝලිකයෝ ජේසුස් වහන්සේ අල්ලා දෙයෝ හරෙන් මෙහෙම බුදුහාමුදුරු උඩින් තියන්න හදන මිනිස්සු පිරිහිලා. ඇත්ත වශයෙන්ම සාස්ත්‍රවල උඩින් තියන්න ඕනේ ඒගොල්ලෝ කොහොමද උඩ ඇතිනේ. අපිට උඩට යන්නයි තියෙන්නේ. මිනිස්සුන්ට ඉහළට යන්නේ මේ දහම දුන්නේ. එහෙම නැතුව මේ සාස්ත්‍රවරයාට ස්තෝත්‍ර කියෝ කියෝ ඉන්න නෙමෙයි. බුදුහාමුදුරුවෝ නම් බලාපොරොත්තු වෙච්ච දේ මගේ ගුණ ගායනා කරන්න නෙමෙයි, ඔය ඇත්තන්ගේ තියෙන අගුණ දුර්වලකම් ටික හදාගන්න, මානසික ගැටලු ටික හදාගන්න, ප්‍රශ්න ටික හදාගන්න. මනස කියලා කියන්නේ දුක මත පිහිටලා තියෙන දෙයක්. ඒ කියන්නේ සමස්තේම දුකක්. ඒ තුලින් ගන්නට මෙන්න මේ විඥානේ සැපයි කියලා ගන්න බෑ. දුකයි කියන දේ තුල සැප තියෙනවා, සැපයි කියන දේ තුල දුක තියෙනවා. දුකයි සැපයි දෙකම කියන්නේ වේදනාවක්. වේදනාවක් ඇතිතල තියෙන සමස්තේ දුකක්. ඔබගේ ජීවිතේ දිහා බලන්න, ඔබ සැපයි කියලා ගත්ත දෙයටම තමයි ආයි කලගෙදි දුකයි කියන්නේ. එහෙම නැති දෙයක් නෑ ලෝකේ. එනිසා මේ විඥාණයට හසු වෙන්න එපා, මනසට හසු වෙන්න එපා. මනස තුලම තබලා, මනස තුලම ඔබව තබලා, මනස තුල යම් ආරූඪයක් ඇති කරන්න උත්සාහ කරනෝ නෙමෙයි. එකකින් වැඩක් නැහැ. මොකද මනස කියන්නේ ගලාගෙන යන දෙයක්. මොකද දියේ අකුරුල යන්න බෑනේ. ඒ නිසා සංකල්ප මේ වශයෙන් මිනිස්සු වෙනස් වෙන කට්ටිය මොකද වෙන්නේ? ආයි ටික කාලෙකින් වෙනස් වෙනවා. දියේ අකුරුල යන්න බෑ. ගලාගෙන යන දෙයක අකුරුල යන්න බෑ. තියලා තියන්න බෑ. එහෙනම් මනස කියන්නේ ගලාගෙන යන දෙයක්. ඒ තුල කිසිවක් ලියලා තියන්න බෑ. ඒ වගේ සංකල්පමය වශයෙන් ගලාගෙන යන මේ මනස තුල කිසිවක් පදනමක් හදලා තියන්න බෑ. ඒකයි දෘෂ්ටි වෙනස් වෙනෝ, සංකල්ප වෙනස් වෙනෝ, ඇදහිලි වෙනස් වෙනෝ, චින්තන වෙනස් වෙනෝ. මේ සතුල තියෙන ඔය ආදරයේ සෙනෙහසත් වෙනස් වෙනෝ, බැඳිනුත් වෙනස් වෙනෝ, තරහත් වෙනස් වෙනෝ. ඒ කවුරු හරි තරහ ගත්තත් අපි කලබල වෙන්නේ ඕනේ නැත්තේ ඒක වෙනස් වෙනෝ. කවුරු හරි ආදරයක් කරුණාවක් දැක්වත් කලබල වෙන්න හොඳ නැහැ, ඒකත් වෙනස් වෙනවා. ඒක තමයි හිතේ ස්වභාවය. ඒක ස්වභාවය. ඉතින් ඒ හිතේ එන කිසිදු අරමුණක් සත්‍යක් නෙමෙයි. සියල්ල අතහැරී තන තමන්ට සැනසෙල්ල තියෙනවා. තමන් ලෝකයෙන් අනිත් කෙනෙක්ගෙන් තමන්ට සැනසෙල්ලක් ලැබෙන්න ඕනේ කියලා හිතන එකෙන් වළකින්න. අත්තාහි අත්තනෝ නාතෝ, තමන්ම පිහිට කරගන්න. තමන් සැනසීමට පත් වුනොත් පමණයි ඔබ තුලින් සැනසීම ගලා යන්න පටන් ගන්නෙ. ඔබ සැනසීමට පත් නොවේ නම් ඔබ තුලින් සැනසීම ගලාගෙන යන්නේ නැහැ. ඔබේ හදවතේ ජලය නැත්නම් කිසිම සත්වයෙක් එහි වතුර බොන්නට එන්නේ නැහැ. ඒකට සතුන් දෙබැල වැඩක් නෑ. ඈ ඒ නිසා ජලය නැති කාලේදී මොකද එන්නේ නැති කියලා අහන්නත් බෑ. ඒ නිසා ඔබේ සිතේ ජලය තියෙන්න ඕන, ධර්මයේ තියෙන්න ඕන, ඔබේ ගස තුල, ඔබේ තුල සෙවණ තියෙන්නට ඕන, ඔබ තුල සෙවණ තියෙන්නට ඕන. ඒ සෙවණ තිබුණොත් තමයි මිනිස්සු ඇවිල්ලා අර ගහයට ගිමන් අරින්නේ. ඒ නිසා අත්තාහි අත්තනෝනාතෝ. ඒ එහෙම කියන්නේ මේ තමාව හදා ගැනීමේ ප්‍රධාන වගකීම, ප්‍රධාන කාර්යභාරය පැවරෙන්නේ තමන්ට. දේශකයෙකුට කරන්න පුළුවන්. ඒ යන ගමනක අවශ්‍යතාවයක් තියෙන කෙනෙකුට උදව්වක් කරන්න පුළුවන්. ඒ නිසා අපි ඔබේ ගමන් මඟ වෙනස් කරන්න කියලා අපිට උවමනාවක් නැහැ. මෙතෙන්ට එන්න ඕන අර සසර දුකයි කියන උණ හැදිච්ච අය. සසර දුකයි, මනස දුකයි, මට මේ ගැලවීමක් ඕන, මනසෙන් නිදහසක් ඕන කියන උණ හැදෙන්න ඕන. ඒකට කියන්නේ දුක්ඛ සත්‍ය කියලා. එහෙම නැතුව අපිට උණ ගන්වලා බෙහෙත් දෙන්න බෑ. ඒ උණ ඔබට තියෙනවා නම් අපිට සමුදේ වෙන්න මාර්ගය, Nirodhe පෙන්වන්න පුළුවන්. අන්න ඒ උණ තියෙන කට්ටිය හොයාගෙන ගියා බුදුහාමුදුරු. කිලෝමීටර් 200 ගිහිල්ලා තියෙනවා. අද ඉඳලා ගණන් හදලා බලලා උඩ ඉන්දියාවට ගිහිල්ලා ලෝඩ් මීටර 500 600 බුදුහාමුදුරු මේ උණ තියෙන මිනිස්සේ හොයාගෙන ගියා. උණ තියෙන්නත් ඕන, ප්‍රඥාවක් තියෙන්නත් ඕන. එහෙම නැත්තම් බෑ. අවශ්‍යතාවයයි හැකියාවයි දෙකම තියෙන්නට ඕන. නැත්තම් කාරණයක් ඉෂ්ට කරගන්න බෑ. ඒ නිසා ඔබ තුල මේ අවශ්‍යතාවය හටගෙන තියෙනවද? මේ අවශ්‍යතාවය තව තවත් තේරුම් කරගන්න, තව තවත් වටහා ගන්න, රැඳිලා සිටින තැන වටපිටාව බැලුවාම, ජීවිතය පිළිබඳව ගැඹුරින් බැලුවාම ඕන කෙනෙකුට මේ මනස තේරුම් ගත යුතුයි කියන අදහසට එනවා. වෙනතුනේ අපි කුඩා කාලේ මම මතකයි මගේ වයස අවුරුදු 15 2016 මම ඇඳක මේ වැතිරිලා ඉඳමින් හාන්සියලා ඉඳමින් කල්පනා කළා. මට මතකයි මගේ කුඩා කාලේ ඉඳලම මාව කල්පනා කරගෙන කරගෙන යන අවුරුදු 35 දී 40 දී 50 දී 55 දී 60 දී 70 දී ඔහොම ගිහිල්ලා පෙට්ටියට යනකම් බැලුවා. ඉතින් මිනිස්සෙක් එහෙම හිතනවද? ජීවිතය පිළිබඳව හිතන්න ඕන. හිතුවා මොකද වෙන්නේ? ජීවිතේ පූර්ණ රාමුවක් තුල දකින්න පුළුවන්කම ලැබෙනවා. සමස්ත ජීවිතේ එක පිටක් කරලා දකින්න පුළුවන්කමක් ලැබෙනවා. අන්න එයාට තමයි නව චින්තන පහළ වෙන්නේ, නව දර්ශන පහළ වෙන්නේ. එහෙම නැත්නම් ඉතින් අද හම්බ වෙන ඔය කෑම වෙලක් කාලා එහෙ මෙහෙ ජීවත් වුණයි කියලා සතුට වෙන වෙලාවට සතුට වෙලා, දුක් වෙන වෙලාවට දුක් වෙලා ජීවත් වුණයි කියලා ඒක වැඩක් වෙන්නේ නැහැ. එවනම් ජීවිත අවබෝධය තුලින්ම තමයි මේ අධ්‍යාත්මික නිදහස ලබන්න ඕන කියන චින්තනයට එන්නේ. එහෙම නැත්නම් ඒගොල්ලෝ හිතන්නේ කොහෙද? සල්ලි වල තියෙනව, අර තනතුරේ තියෙනව, මේ තනතුරේ තියෙනව, ගියක් ගත්තාම හරි, කාර් එක ගත්තාම හරි, රස්සාව ලැබුණාම හරි, කසාදයක් බැන්දාම හරි, දරුවෝ ලැබුණාම හරි කියලා හිතනව. අවසානයේ මලාට පස්සේවත් හරියයි කියලා අවසානයේ හිතන්න පටන් ගන්නවා. සමහර අය ජීවත් වෙලා ඉද්දිම මේ ප්‍රශ්නෙට උත්තරේ ලැබුණාම හරි කියලා සියලු දිවිත්හාන කරගන්නවා. ඒවත් නැත්තම් ඉක්මන්ට මලොත් හොඳයි කියන කට්ටියත් වයසට ගිහිල්ලා ඉන්න. මොකද මේ ප්‍රස බෑනලාගේ නෙල්ලාගේ ප්‍රශ්න ආවුනේ ඉක්මන්ට මලොත් හොඳයි. එහෙමවත් විසඳේ කියලා. එහෙම විසඳෙන්නේ නැහැ. අනිත් එක ඔබේ මනස මැරෙන්නේ නැහැ. මනස මැරෙන්නේ. ඒ නිසා කායිකව මලාට අර චිත්තයක් හැටියට, චිත්ත ශක්තියක් හැටියට හරි කායිකව නදනුනත් ඒ මනස දුක් විඳී. සසර ගිය තියෙනවා. ඒ නිසා මේ සාංශාරික මනස ආහාරය බවට පත් කරගෙන තියෙන්නේ ඔබේම දකින ක්‍රමවේදය තමයි. එනිසා ඒ සංසිඳවන්න එවිට ඔබට ඒ තුළින් නිවනක් ඇති කර ගන්න පුළුවන්. ඔබ හැම දෙනාටම ශ්‍රී සද්ධර්ම අවබෝධය ලබන්නට මේ ධර්මය සද්ධර්මය උපකාරක උපනිශ්‍රේ ධර්මයක් වේවා. හැදූ වැඩූ මව්පියන්ට පින් අයිති වේවා. අප හැම දෙනාටම සත්‍ය අවබෝධ වීමට බලයක් වේවා. තෙරුවන් සරණයි.